නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පළමුවෙන්ම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස සම්පත්තිය සැලසේවා කියලා නමස්කාර කරනවා. සාදු සාදු සාදු. අද දවසේ දිවසින්දුට බියකරු සසර වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් උදෙලීත් විකාශනය කරන්ද දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් පිරිසක්. ඉතින් මේ පින්වතුන් වාසනාවන්ත වෙනවා. අද දවසේ අපි 136ක් අපායවල් ගැන විස්තර ඔබට කියලා දෙන්න කල්පනා කරනවා. ඉතින් මේ දහම් පඳුර රැගෙන මේ පින මේ පින්වතුන්ට තියෙනවා. ඉතින් මුලින්ම සෙත්පතමි අපි අද දහම් කරුණු ඉගෙන ගනිමු පින්වත්නි. එතකොට පින්වත්නි අපි මීට කලින් දහම් වැඩසටහනේදී අටමහා නරකයන් ගැන කතා කළා. එතකොට මේ නිරය බය, සතරාපා බය අපි ඇති කරගන්න යුත්තේ එහි ප්‍රතිඵලය විය යුත්තේ අකුසල් නොකිරීම, කුසල් කිරීම. මේ සතරාපායේ උපදින්නේ ඒ වගේ විශේෂයෙන් මේ නිරේ උපදින්නේ පින්න කරපු කෙනා, අකුසල් කරපු කෙනා, සත්පුරුෂ ඇසුර නැති කෙනා, සී සද්ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි නොවිච්ච කෙනා තමයි මේ සතර අපාය උපදින්නේ. විශේෂයෙන් නිරේ උපදින්නේ කයින් වැරදි කරන, වචනින් වැරදි කරන, මනසින් වැරදි කරන, ආර්ය උපවාද කරන, මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වන ඒ අය තමයි නිරේ උපදින්නේ. එතකොට අපි දන්නේ නැති කම නිසා හරි අපේ ජීවිතේ යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටි අයින් කරගන්න ඕන. ඊට පස්සේ සිවුරු දාගෙනත් සතරාපාය නිරේ ප්‍රතික්ෂේප කරනවා නම් කොහෙද උපදින්නේ? එතකොට ඒ අයට දම් පැන්දෙන මිනිසුන්ගේ මිනිසුන්ට යන කලදසාව මොකද්ද? එතකොට මිනිස්සු කාගෙන්ද සතරාපාය ගැන අහගන්නේ? මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා සිවුරු දාගත් අයත් ඒ වගේ දෘෂ්ටිවල ඉන්නවා නම් මේ ගිහි මිනිස්සු කොයි ස්වභාවයක ඇතිද? සාමාන්‍යයෙන් මේ ධර්මය අහන අතලොස්සක් පිරිසක නම් සමහර පිරිස ඉන්නවා ආය මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ යම් වචනයක් තියෙනවා නම් ඒක හිස් මුදුනීම පිළිගන්නව තර්ක විතර්ක කරන්නේ. නමුත් මේ නවතම පන්තියේ හැදෙන තාක්ෂණයට බර වුණ වාද විවාද වලට බර වෙලා නිකන් මේ තාක්ෂණයෙන් සෙල්ලම් දාගෙන ඉන්න මිනිස්සු කොච්චරනම් තුනුරුවන්ට ගරහනවද? කොච්චරනම් පවු කතා කියනවද? කොච්චරනම් පවුකාරකම් කරනවද? ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මිනිස්සු නොදන්නා කම නිසා සතර අපාය යටින පාරවල් හදාගෙන ඉන්නේ. ඒ නිසා එක්කෙනෙකුට හරි බේරීම පිණිසයි මේ ධර්මයේ දේශනා කරන්නේ. අපි වනාහි අනබිරකරුවෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කියාගෙන යන අය. අනබිරකාරයාට අයිතියක් නැහැ. අනිත්‍ය ඒවා පිළිපදිනවද නැද්ද කියලා හොයලා බලන්න. ඒ නිසා අපිට දෛතියක් නැහැ. ඔයාලා ඒවා පිළිපදිනවද නැද්ද කියලා බලන්න. අපි බුදුරජාණන් වහන්සේගේ දහම් බෙරය ගමක් ගමක් ගාන මේ වය වයා යනවා. කැමති කෙනෙක් නිදහස් වෙන්න. උප සංසාරේ යන සත්වයාට සතර අපාය මහ ගෙදර වගේ. ඉතින් නිරේ තමයි අධික භයානක දුක් තියෙන්නේ. ඒ ප්‍රධාන නිරේවල් අටක් තියෙනවා. ඒ අටට කියන්නේ අටමහා නිරේ කියලා. සංජීව කාලසූත්‍ර සංඝාත ඊළඟට රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි මහ නරකාදිය කියලා මේ නිරේවල් තිබෙන්නේ. ඉතින් මේ නිරේවල් ගැන අපි මීට කලින් කතා කළා. එතකොට පින්වත්නි මේ අවීචි මහ නරකාදිය තමයි අතිශයින් භයානක දුක් තියෙන්නේ කියලා අපි කතා කළේ. එතකොට මේ අවීචි මහ නරකාදී කියන්නේ අතරක් නැහැ. සත්වයන්ගේ අතරක් නැහැ, දුක්වලත් අතරක් නැහැ, ගිනිදැල්වලත් අතරක් නැහැ. කියන්නේ හිදසත් තියෙන තැනක් නැහැ. ඉතින් සත්වයාට සත්වයා ගෑවිලා ඉන්නේ කියනවා. උණ බටේක යකඩ කුඩු මේ තෙරපලා තියෙනවා වගේ එච්චර සිදුරක් වන්නේ නැතුව ඒ වගේ කියනවා මේ අවීචි මහ නරකාදී නිරිසත්තු ඉන්නේ. හැබැයි නිරිසත්තුන්ගේ ස්වභාවය තමයි ඒ ගින්දරට දුවනකොට එක එක්කෙනාගේ ඇඟේ හැප්පෙන්නේ නැතුව ගින්දරෙන් පිච්චිලා දුවනවා. ඒ අයට මේ යොදුන් 100ක් දුර මේ බිත්ති ඉඳලා එහා පැත්තේ බිත්තියට දුවන්න, එහා පැත්තේ බිත්ති ඉඳලා මේ බිත්තියට යොදුන් 100ක් දුවන්න අර අතරක් නැති බව බලපාන්නේ. එච්චර අවීචි මහ නරකාදී දුක් විඳිනවා. මෙන් ගොඩාක් පව් කරපු සත්වයෝ ওই විදිහට අවීචි මහ නරකාදී වෙලලා දුක් විඳිනවා කියලා අපි ගිය පාර කතා කළා. එතකොට මේ අටමහා නරකය නැත්නම් මේ නිරේව ප්‍රධාන නිරේවල් අටේ වටේ තියෙනවා උස්සද නිරේවල්, ඔසුපත් නිරේවල් 16 ගානේ. එතකොට නිරේවල් 128යි. එතකොට 128ක් නිරේවල් ගැන පින්වතුනි මේ විස්තරය අහන්න. මේ අටුවාවල තියෙන විස්තර. එතකොට අවීචි මහ නරකාදී වටේ තියෙනවා නිරේවල් එකක් තියෙනවා අබ්බුද කියලා නිරයක්. මේ අබ්බුද කියන නිරය පින්වත්නි මේ ඒ නිරේ උපදීන්නේ වයෝ වෘද්ධයන්ට අවමං කළ අය, දෙමව්පියන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අවමං කරලා ඒ ඇත්තෝ බිම ඉදිද්දී තමන් උඩ ඉඳලා මාන්නෙන් ඉඳලා තියෙනවා. මේ විදිහට උතුම් අයට අපහාස කරලා තියෙනවා. ආදී වශයෙන් පිදී යුත්තන් නොපුදා අගෞරව කිරීම ආදී පව් නිසා අබ්බුද කියන නිරේ උපදිනවා කියලා. ඒතර මේවටත් විශාල ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට දැන් මේ ඔය මේ කියාගෙන යන්නේ 136ක් අපායවල වලින් ඔය 9 වෙනි අපාය අබ්බුද නිරය. ඊළඟට තියෙනවා නිරබ්බුද කියලා නිරයක්. ඒ නිරබ්බුද නිරේ උපදීන්නේ මස් වෙළඳාම, අවියායුධ වෙළඳාම, රහමෙර වෙළඳාම, විෂ වර්ග වෙළඳාම ආදී අධර්ම වෙළඳාම්, අධාර්මික ජීවනෝපායන් මුල් කරගෙන මේ ඒ සත්වයා නිරේ උපදුනට පස්සේ පැහෙන්නේ නිරබ්බුද කියන අපායයි. ඒකට සාමාන්‍යයෙන් කසිපු පෙරණ, රා පෙරණ, ඊළඟට තැබෑරුන් දාගෙන ඉන්න අයට මේ තියෙන ප්‍රශ්න. මනුස්ස ලෝකේ හොඳට කාලා බීලා ඉඳී. ඇත්තටම මේ මිනිසුන්ට අපි ශාප කළ යුතු නෑ. මේ මිනිසුන්ට මේ සීතල වතුර ටිකක්, සීතල සුළඟක්, යහනක සැතවීමක් කියන එකක් තියෙන්නේ මේ ජීවිතේ මේ අවුරුදු කිහිපේ විතරයි. නැත්තම් බොහෝ කාලයක් ඒ සත්වයන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා. නිරබ්බුද කියන නිරේ. ඊළඟට පින්වත්නි අපායක් තියෙනවා. ඒ අපාය නම අහ නිරය. ඒකේ තියෙන්නේ සෝදු කෙලින අය සහ සම්මාදන් ගසාගෙන ගසා කෑවුන් ඉන්න තැන. කියන්නේ සූදුව හා වාන්චනික පැහැර ගැනීම නිසා උපදින්නේ මේ අහ කියන මේ නිරේ. එතකොට මේ ඉතින් ඒක ඉපදුන අයගේ යම්කිසි චරිත ස්වභාවයක් මේ කියලා තියෙන්නේ. පස්පව් දස අකුසල් මුල් කරගෙන ආර්ය උපවාද මිත්‍යා දෘෂ්ටික කර්ම මුල් කරගෙන මේ නිරේ උපදිනවා. ඊට පස්සේ සොරකම් කළ අය හා අහිංසකයන්ට පීඩා කළ අය පැහෙන අබබහ කියන නරකය තියෙනවා. ඊළඟට ප්‍රාණඝාතයේ කළ අය හා මිස දිටු අය පැහෙන අටට කියන නරකය. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියයි ප්‍රාණඝාතයේ මුල් කරගෙන තමයි මේ අටට කියන නරකයේ පැහෙන්නේ. ඒ වගේම නිකරුණේ නිග්‍රහක් අනිත් අයට උපවාද කරන, නිග්‍රහ කරන අය, දොස් අභූත චෝදනා කරන අය පැහෙන කුමුද කියලා නිරයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් තථාගත ශ්‍රී සද්ධර්මයට නිග්‍රහ කළ අය පැහෙන සෞගන්ධික කියලා නිරයක් තියෙනවා. එතකොට එක එක නිරේවල් වල එක එක විපාක. එතකොට අපේ විශේෂයෙන් ගින්දරින් දැවෙන තැවෙනේවා, යමපල්ලෝගේ ආයුධ වලින් කැපෙන කෙටෙනේවා, ලෝධිය වක් කරනේවා. දැන් ඊතුන මේ අපායවල වල කොහොමද දුක් දෙන්නේ කියලා දේවදූත සූත්‍රයේ සහ ඉතුරු අපි ඉතිරි වැඩසටහන් වලදී කියලා දෙන්නම් මේ භයංකර සංසාරයේ ස්වභාවය. ඒ වගේම විශේෂයෙන් සිල්වත් භික්ෂූන් පීඩාවට හා විහිසටපත් කළ අය පැහෙන උප්පල කියන නරකයක් තියෙන නිරයක්. උප්පල. ඊළඟට තුනුරුවන්ට අයත් දේ කෑවායට, සතුන්ට පීඩා කළ අයට, ගසා කෑම් කළ අයට පැහෙන පුණ්ඩරීක කියලා නිරයක් තියෙනවා. ඒ වගේම ආර්ය උපවාද කළ අයට, මව්පියන්ට ගරහපු අයට, රාජ්‍ය බලය පාවිච්චි කරලා මිනිස්සයා පීඩාවට පත් කළ අය උපදින පදුම කියලා නිරයක් තියෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවද දන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන්ට අපහාස කරපු කෝකාලික ඉපදුනේ පදුම කියන නිරේ. ඊළඟට මට මතක හිටියේ රේවතී පදුම කියන නිරේට වැටුණා. ඒ වගේම අජාසත් රජුරුවොත් මැරිලා පදුම කියන නිරේ උපදිලා ඉන්නේ. එතකොට මේ ඒ නිරේ ආයස තලබරින් ගණන් කරන්න තියෙන්නේ. තල ඇට වලින් කියන්නේ ඒ ඒ ඒක තියෙනවා කෝකාලික කියලා සූත්‍රයක්. ඒකේ තියෙනවා. එතකොට අපි ඉදිරියට ඒ සූත්‍ර දේශනාව කරන්න බලන්න. එතකොට බලන්න ඒ වගේ ආයස තලබරින් තමයි කියන්න තියෙන අවුරුදු වලින් නෙවෙයි. එච්චර වැඩි ආයස ආර්යෝපවාද නිසා තුනුරුවන්ට ගැරහෙන එක, ඊළඟ බුදුන් උපන්නේ ලංකාවේ කියලා ආර්යෝපවාද, ඊළඟට දහම් වචන විකෘති කියන ඔය පහුගිය කාලේ අනිච්ච කිචේම විකෘති කර කර ගියේ, භාවනා කරනකොට බඩ යනවා කියලා මේ දහමට නොගැලපෙන දේවල් කිය කිය ගියේ හරි භයානකයි. ඊට පස්සේ තියෙනවා යහපත් දේ සඳහා වෙන්නු ධනය තමා සතු කරගෙන ඒකෙන් භුක්ති විඳිනවා. ඒ කියන්නේ පොදු දේවල් වලට තියෙන ධනය පෞද්ගලික දේවල් වලට යොදා ගන්නවා. ඔන්න එක එක වර්ගකින් දරන අය වෙන දේවල්. ඒ අය මැරුණාට පස්සේ උපදින නිරේක උස්සද කියන නිරේ. ආර්ය උපවාද කරපු අය පැහෙන ගෝත කුහප කියන නිරේ. කියන්නේ එයා ඒ පාප කර්මයේ කරලා තියෙන මට්ටම අනුව වැටෙන නිරේ තීරණය වෙනවා. අන්සතු දේ බලෙන් ගත්ත උන්ටද කෙලෙහි ගුණ නැති අයටද ඒ පාපයෙන් සහ මිත්‍රද්‍රෝහි බවින්ද, ඒ වගේම අනුන්ගේ දේවල් ගසා කෑවන් අයටද අනුන්ට ලැබෙන දේවල් තමාසන්ත කරගත් අයද පැහෙන ගූත කියන නිරය. ඊළඟට තියෙනවා උණුදිය තෙල් ආදීන් සතුන් නැසූ අයද පිලිස්සීමේ මුල් කරගෙන පව් කරපු අය මැරිලා උපදින කුක්කුල නරකය. කුක්කුල නරකය මේ කියන්නේ උණුදියෙන්, ඒ කියන්නේ අපි දැන් බලන්න සමහර සර්පය චීනෙහිම මරලා යාගේ හැම ශරීරයේ හැම ගලවන්න උණු වතුර යොබනවා. ඊළඟට කුකුලන්ගේ තටු ගලවන්න උණු වතුර යොබනවා. ඊළඟට කකුලුවෝ පන පිටින් උණු වතුරේ දානවා. ඉතින් ඊළඟට ඉබ්බව මරන්න උණු වතුරේ දාලා තම්බනවා. මේ වගේ ඒ උණුදිය මුල් කරගෙන පව් කරපු අයට වෙනම කුක්කුල කියලා නිරයක් තියෙනවා. ඒ පාපේ කරන විදිහ අනුව නිරේ තීරණය වෙනවා. ඊළඟට තියෙනවා පර ස්ත්‍රීන් සහ පර පුරුෂ සේවනයේ කළවුන් පැසෙන සිම්බලි වනයේවත් මේ කටු ඉඹුල් වනේ, කොහො ඉඹුල් වනේ තියෙන සිම්බලි නරකය. පර ස්ත්‍රී සේවනයේ පර පුරුෂ සේවනය. එතකොට සිම්බලි නරකය අතිශයින් භයානක මහා භයංකාර විපාක දෙන එකක්. ඉතින් මේ අපායවල නන්තික අපි අද කතා කරමු. ඊළඟට තියෙන දේශනාවල මේ එකක් ගානේ සමහර අපායවල විපාක විඳින හැටි තේරෙනවා. දැන් ළඟදී මාව මුණ ගැහෙන්න ආව ස්කූල් එක ළමයි. ඒ ළමයා කොයි ස්කූලේ යනවද කියලා දන්නේ නැහැ. මං විස්තර ඇහුවෙත් නැහැ. මුණ ගැහෙන්න ඇවිල්ලා හාමුදුරනේ මට නිින්ද යන්නේ නැහැ කියලා මාත් එක්ක ටිකක් කතා කරගෙන ඉන්නකොට මං කෝ පුතා උඹ මොනව හරි පව් කරලා තියෙනවද? විස්කෝලේ යන කාලේ උඹගේ ජීවිතේ වරද්දගෙන තියනවාද? ඉතින් බිම් බලාගත්තා. බිම්බ මේ හිනා වෙලා බිම් බලාගත්තා. මං කව මොකද කියලා. ඊට පස්සේ මං කව ඇයි මේ ඉස්කෝලේ යන කෙල්ලවත් අරන් ගියාද කාමර වලට කියලා. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මම මේ වෙනකොට කෙල්ලෝ 3 දෙනෙක්, මේ අවුරුදු 17යි වයස. කෙල්ලෝ 3 දෙනෙක් කාමර වලට අරන් ගිහලා තියෙනවා කිව්වා. ඒතර මේ අම්මලා තාත්තලා රකින මේ චරිතයක් තියෙන කෙල්ලෝ 3 දෙනෙක් දැන් මේ වෙනකොට අවුරුදු 17 වෙනකොට විනාශ වෙලා. ඊට පස්සේ දැන් මට ඒක හරියට කිව්වේ මේ කඩේකින් මම ටොපි එකක් අරන් කෑවා කියන එක අපි ඇඟට නොදැනී කියන්නේ. ඒ වගේ කොල්ලෝ කියන්නේ දැන් ඉන්නේ ඉලන්දාරින්ද අපාය බවක් බයක් කියලා එකක් නෑ. ඒතර අවුරුදු 17 වෙනකොට ඔහොම පටන් ගත්තා නම් මුන් මේ ලොකු වෙනකොට මොනවා කරයිද? අනිතක මුන් දැන් වයසට ගියාට පස්සේ මොනවද මේ ඇත්තට කල්පනා කරන්න තියෙන්නේ? මේ ඇත්තන්ගේ දරුවෝ අනාගතේ පවුකම් කරනකොට කොහොමද අවවාද කරන්නේ? එතකොට දැන් පින්වතුනි මේ දේශනා පුළුවන් නම් අරන් තියාගන්න මේ කරන දේශනාව අනාගතේ රත්තරන් වටිනවා. දැනටත් රත්තරන් වටිනවා. මොකද මේ සතර අපායක් ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. කියලා දෙන්න විසරද බවකුත් නැහැ. දන්නේත් නැහැ. රත්තරන් වටිනවා මේ සතර අපාය ගැන කියලා. කාට හරි අහිංසක ළමයි ඉන්නවා, නුවණ තියෙන ශ්‍රද්ධාව උපදින ළමයි ඉන්නවා, මේවා විශ්වාස කරනවා මේ බුද්ධ ධර්මය. ඒකට ඒ ඇස්සෝ පව් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඉතින් ගොඩාක් මේ ටීවී එකෙනුයි Facebook වලිනුයි විහිළු යම රජ්ජුරුව අපාය විහිළුවට ගන්නවා. මම දැක්ක ළඟදී මම ගමනක් යනකොට මේ ටීවී එක දාලා නාට්‍යයක් තිබ්බා. ඒ නාට්‍යයේ මේ කියනවා මේ දැන් පහුගිය දවස්වල දැන් කොරෝනා පැතිරුණානේ. ඒතකොට ඒ වෙලාවේ කොහොමද කෙල්ලෙක් කොල්ලෙකුට කියනවා මේ අනේ මගේ ආදරේ කියන එක වෛරස් එකක් නා. ඔක්කොටම පැතිරෙනවානේ ඔක්කොට මේක දැනෙනවානේ කියලා මේ අර ඒක ගන්නව අර යාළගේ ලෝකෙට ගන්නවා මේ විහිළු වචනය. නමුත් මේ මිනිසුන්ගේ ජීවිත විනාශ වෙලා මේ මිනි ගොඩ ගැහි යෙහි විශාලා මහනුවරක් වෙන එක ගැන කතාවක් නැහැ. ඒ හැම එකක්ම විහිළුවටම ගන්නවා. යම රජුරුවත් විහිළුවටම ගන්නවා. අපායට ගිහිල්ලා යම රජුරවන්ට කනට ගහලා එන්නේ කියලා කියනවා. ඒ දාට ඒ වගේ විපාක භුක්ති විඳින්න වෙනවා කියන වචනයක් පාසා. ඊට පස්සේ තියෙනවා එළුවන් කුකුලන් දැන් වැඩි ඕනේ නැහැ සිංහසෙන් සාමාන්‍යයෙන් බලන්න මේ අපාය විස්තරය අපි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මම සාමාන්‍ය hina වෙලා බණ කියන හාඳුරනවා. එතකොට මට මේ අපාය විස්තරය කියාගෙන යනකොට hinaවක් මට කොහින්වත් ගන්න බෑ. මේ වචන ටික කියාගෙන යනකොට hinaවක් ගන්න බෑ මට. එතකොට මේ වගේ දුක්ඛන්දරවල් කොහොම ඇතිද කියලා හිතන්න. නිකන් මේ සංවේදී ස්නායු කපා ගන්න එපා, සංවේදී නහර කපා ගන්න එපා. මනුෂ්‍යෙක් කිනුට සංවේදී වෙන්න ඕන. මේ ධර්මයට ඉදිරිය සංවේදී වෙන්න ඕන. දැඩි වෙලා ගොරහැඩි වෙලා බෑ. ඔයාලා හිතන්නේ යම් දවසක් අඟුලිමාලයන් කඩුව අතට අරගෙන මිනිහ මරලා මිනිස්සු කෑ ගහද්දී ඒක හදවතට දැනුනේ නැද්ද? ඒ තාකල් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. යම් දවසක බුදුරජාණන් වහන්සේ මේ ශාසනය මහාන වෙලා දරුවෙක් බිහි කරගන්න බැරිව අම්මා කෙනෙක් අඬද්දී අනුන්ගේ දුකේදී පපුව උනුණාද ඒ අඟුලිමාලයන්ගේ? ආන්න එදා ඉඳලා තමයි අඟුලිමාලයන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණේ. මේ හදවත තෙත් වෙන්න ඕන වෙන්වත්නි. මේ ධර්මයට සංවේදී වෙන්න ඕන. සංවේදී නැති හිතකට ධර්මය අල්ලන්න අමාරුයි. දැඩි හිතකට ධර්මය අල්ලන්න අමාරුයි. දැඩි හිතක් සංවේදී කරන්න ඕන. ඒකයි පින්වන්නේ. ඉතින් ඒ නිසා ඊළඟ අපායේ තියෙනවා මේ 136ක් අපායවත් එළුවන් කුකුලන් ඌරන් ආදී සතුන් මැරූ අය, ඒ අයගේ මස් විකුණු අය පැසෙන අසිපත්තක අසිපත්තවන නරකේ. අසිපත්තවන නරකේ දෙපැත්තෙම මේ කොළේ දෙපැත්තෙම කැපෙනවා ඒ වනේ දුවනකොට. ගහක් යටි ගැස්සස් කොළ හැලෙනවා. ඒ ඔක්කොම කොළ ආයුධ වෙලා හැරෙන්නේ. එච්චර භයානකයි මේ නිරය. එතකොට දැන් සමහරලාට මේ කියන ඒවා අපිට ඉදිරියේදී මම අපි කල්පනා කළා මේ නිරේවල් 136 විස්තර මහමේඝ පුවත්පතේ පළ කරන්න කියලා. එතකොට ඒ වගේමත් ඔබට ඇවිරන් සටහන් දාගන්න පුළුවන්. දැනුත් පුළුවන් නම් මේ දේශනාව දෙපාරක් හරි අහලා සටහන් දාගන්න මේ නිරේවල් වල ස්වභාවය. ඊළඟට තියෙනවා මූලික වශයෙන් මේ විදිහට සත්වයා එක එක පාප කර්ම අනුව පින් කළත් පංච දුෂ්චරිත ඊළඟට දස අකුසල් ආර්ය උපවාද ආදි දේවල් මුල් කරලා මුල් වෙලා තමයි මේ අපායවල මේ සුපත් නිරේවල් වල උපදින්නේ. සතුන්ගේ බෙලි කැපුවම් පැසෙන කාරෝධිකා නදී නරකය. මේකේ මේ උණු ලේ ලුණු අතුර පැහි පැහි තියෙන්නේ මේ නිරේ. ඒ නදියට වැටෙනවා. ඒ නදියේ දෙපැත්තෙම කැපෙන ගස් තියෙනවා. එතකොට නදියේ පිච්චි පිච්චි යනකොට ඇඟේ කුංකක් හරි වැදුනොත් ඒකිනුත් කැපෙනවා. ඇතුලෙන් උල් තියෙනවා. ඒ උල් වල වැදුනත් වේදනාව විඳ විඳ තමයි ඉන්නේ මේ නිරි සතා. මත්පැන් පානය කළවුන් හා සිල්වතුන්ට පීඩා කළවුන් පැහෙන ලෝකුඹු නරකය. ලෝකුඹු නරකය. ඒ නරකයේදී එයා කට ඇරියට පස්සේ එයා සුරාවට ලොල්ුණ කෙනාට සුරාවක් වගේ ලෝදිය පේනවා. අනේ බොන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ කට ඇරපන් කියනවා. කට අරිනකොට කට දෙපැත්තට කුකු දාලා දෙපැත්තට ඇදලා කටට වක් කරනවා ලෝදිය. ඒ විදිහට මේ තියෙන පින්වතුනි වරදින් නොමිදුන කෙනාට සුරාව පානය කළ කෙනෙක් වුණත් ඒක අත්හැරියොත් එම එයා පාර වෙනස් කරගත්ත නිසා නිරය උපදින්නේ නැහැ. ඒ වුණාට මේ ධර්මයේ ඇහෙද්දිනුත් මෙච්චර කියද්දිනුත් තව තව සුරාවෙන් බැසගෙන ඉන්නවා නම් ඒක මුල් කරගෙන එයා මේ ලෝකුඹ නිරය උපදිනවා. ඉතින් පින්වතුනි සුරාවට ඇබ්බැහි වුණා කියලා කියන්නේ බලන්න gedara මිනිහෙක් බිව්වොත් එහෙම ඒ බේබදු මිනිහා නිසා ගෑනු ගුටි කන වාර අනන්තයි. සමහර ස්ත්‍රීන් ගෙවල් වල ගුටි කනවා කෙලවරක් නැහැ. ඊට පස්සේ දරුවන්ට gedara හැමදාම තිත්ත කුණුහරප ඇහෙන්නේ. උයාගත්ත බත කන්න නැහැ. මුට්ටි පොලේ ගහනවා. ලැජ්ජාව කියලා එකක් නැහැ. දැන් මම ඔය කන්තරි පැත්තේ කාලයක් මම යාරන්නේ හිටියා. මට එක්කෙනෙක් ඇවිල්ලා මේ කිව්වා, අනේ ස්වාමීන් වහන්සේ, ඒ මිනිහා බීලා ඇවිල්ලා තමන්ගේ දුවට කතා කරනවලු ඇඳට වරෙන් කියලා. ඒතර ලැජ්ජාව අය නෑ. දුවට කතා කරන්න ඕන විදිය දන්නේ නෑ. අම්මට කතා කරන්න ඕන විදිය දන්නේ නෑ. එච්චර සුරා ව්‍යාඳින සී කල්පනාව නැති වීම. ඉතින් ඒ නිසා ඊළඟට ගම බී ගත්ත ගමන් ගමේම ලොක්කා එයා. ගමටම සද්දි දානවා. ලැජ්ජාවේ වැ මිනිසුන්ට මේ ළමයිට මිනිසු හිනා වෙනවා. ඉතින් ඒ නිසා මේ සුරාව කියන එක කවුරු හරි අත්හැරියොත් නම් එයා පාර වෙනස් කරගෙන නිරේ උපදින්නේ නැහැ. අත්හැරියොත් අත්හරින් නැතුව ඒ පාප කර්මයේම මැරෙනකල් ඉන්නවා කියලා කියන්නේ මේ ඒ ඔවුන් එනුවෙන් ලෝකුඹ කියලා නිරයක් තියෙනවා. සත්ව හිංසා කළවුන් පැහෙන තිප්පා කටුකා නරකය. තිප්පා කටුකා නරකය. ඊළඟට තියෙනවා ශාසන දීපල කෑවුන්ද විනාශ කළවුන්ද කුල ભેදේ නිසා අන් අය පහත් කරලා අන් අයට හිංසා කරපු අයද උපදින වේතරණී කියන නරකය. වේතරණී කියන නරකේ විඳින දුක්ඛන්දරාව අපි ඉදිරියට නිමිජාතකයේ කියනවා. ඒ නිමිජාතකේ වෙලාවේ අහන්න බලන්න වේතරණී නරකයේ තියෙන දුක. යහපතට වෙන් වූ ධනෙ විනාශ කිරීම විනාශ කිරීමත් පැවිද්දන්ට පීඩා කිරීමත් කෙමෙන් උගුල් අටවල කෙම දාලා ඒ වගේම දැල් දාලා සතුන් මරපු අයත් පැහෙන සෝන කාදක කියන අපාය. නොයෙක් උපක්‍රම වලින් සත්තු මරණය ඇයට අන්සතු ඉඩකඩන් වස්තුව බලෙන් පැහැරගත්තුම් පැහෙන ගිජ්ජ කහක කියන නරකය. නිල බලයෙන් මිනිසුන්ට වද කළවුම් පැහෙන සත්‍තිසූල නරකය. සාමාන්‍ය පින්වතුනි දේශපාලඥයන්ගෙන් අතලොස්සක් වගේ තමයි සුගතියකට යන්නේ. ඒ ඉතාමත් අතලොස්සක්. එක්කෙනෙක් දෙන්නෙක් වාගේ පාර්මෙන්ට ඉන්න අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් වාගේ ගොඩයයි. ඊට පස්සේ ප්‍රාණවද කළවුම් පැහෙන කග්ගසිර කියන නරකය. ඊළඟට සතුන් මරා පුලුස්සා කෑවුම් අය පැහෙන නිච්චවි කියන නරකය. ඒ නරකේ හමක් නැහැ. මාස් වැදලි එල්ලි එල්ලි තියෙන. ඔක්කොම දුක් කන්දරා විඳින්න ඕන. සමහර අපායවල තියෙනවා ඒ නිරිසතා ඉටිපන්දමක් වගේ. එහෙම උණු වෙලා වැටෙනවා. ආයෙ ඉපදෙනවා. ආයෙ උණු වෙලා වැටෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී බහුල කොට ඇති අයද අනුන්ගේ යස ඉසුරු වලට හානි කළවුන්ද මසුරු අයද පැහෙන සීත කියන නරකයක් තියෙනවා. මේලොවක් නැත, පරලොවක් නැත, පින්පව නැත, මව් නැත, පියා නැත ආදී මිත්‍යා දෘෂ්ටික දෘෂ්ටිය ගත් අයද ආර්ය උපවාද කළ අයද තෙරුවන්ට අපහාස කළාපු අයද මව්පියන්ට තෙරුවන් සිහි කරලා මව්පියන් සිහි කරලා දිවුරපාය. ඒ කියන්නේ බුදුන් පල්ලා, අම්මා පල්ලා, තාත්තා පල්ලා කියලා දිවුරනවනේ බොරුවට. ඒ අයට යන්න වෙනම අපායක් තියෙනවා. ඒ අපාය ලෝකාන්තරික කියන ඔසුපත් නරකය. ඊළඟට කේලං කියා එක එක්කෙනා ભેද කරන අය පැහෙන තිරකර කියන අපාය. තිරකර නරකය. සතුම් මරා පුලුසා කෑවයද බලවත් ලෙස හිංසා සිතුවිලි පැවැත්වූ අයද උපදින අඟුරු මැල්ල නරකය. ඊළඟට තුලාකූට මානකුට, ඒ කියන්නේ කිරණකුට මයිනකුට වංචා කරනවානේ. කිරණකුට මයිනකුට බොරුවට මේ බර වැඩි වෙන්න අඩු වෙන්න කරන දේවල් තියෙන කපටි වෙළඳාම්. මේ කපටි වෙළඳාම් සහ අධාර්මික වෙළඳාම් කරන අය පැහෙන දල කෙස්මැලි නරකය. ඊළඟට සිල්වත් මහන බමුණන්ට හා දෙමව්පියන්ට අනාදරය කළවුන්ද විහාර දහගැප් ආදියට අනාදරය කළවුන්ද පැහෙන පොකුරුපත් නරකය. පොහෝ දින පව් කළ අයද ලැජ්ජා බය නැති ස්ත්‍රීන්ද පැහෙන අලුකුඹු නරකය. වසවිසපා, ඒක නිසා තමයි ජාතක කතාවලත් තියෙනවා සාමාන්‍යයෙන් පෝයේ දවසට මස් නැහැ කියලා. මේ අතීතයේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් පවා පෝයේ දවසට මස් නැහැ කියලා තියෙනවා. ඒකෙන් අදහස පෝයේ දවසට දඩයම් කරන්නේ නැහැ. ඒක ලෝක සම්මතයක්. ඊට පස්සේ ඒ පෝයේ දවසට පව් කරන අය පැහෙන වෙනම නිරයක් තියෙනවා. අලුකුඹු නරකය. වසවිස පානය කරන එක දියේ පැණින් බෙල්ලේ වැලලා ගැනීම ආදී ආකාරණවලින් සියදිවි හානි කරන ගත් අය සහ සීමාව ඉක්මවා සිව්පාවන්ගෙන් වැඩගත් අය පැහැෙන රෝරුහ නරකය කියලා තියෙනවා. සියදිවි හානි කර ගැනීම නිරේ උපදින්න කාරණාවක් කියලා තියෙනවා. අනිත් කාරණාව තමයි සත්තුන්ගෙන් සීමාව ඉක්මව වැඩ ගන්නවා. දැන් සත්තුන් අපි කියමුකෝ මීහරක්ගෙන් ඒ කාලේ වැඩ කරගනිද්දී ඒ වයසක මීහරක් වැඩට ගන්නෑ. නමුත් යම් කිසි කෙනෙක් එහෙම ගන්නවා. ඒ අයට හරක්ගෙන් වැඩගත්තත් වේලාවට වතුර ටික පුන්නක්කු ටික දෙන්න ඕන. ඒවත් නොදී වැඩ ගන්නවා. ඒ අයට වෙනම නිරයක් තියෙනවා. සීමාව ඉක්මවා ගෙරින්ගෙන් වැඩගත්තුන් පැසෙන ගෝපාල නරකය. ගවයන්ට වද දී බෙලිමිරිකා මුගුරෙන් ගසා මස්ලියා මරාගෙන කෑවුන් හා විකිණියවුන් පැහෙන පසුඝාත නරකය. ගවයන්ට ගවඝාතනය කරන අයට වෙනම නිරයක් තියෙනවා. ඊට පස්සේ ලැජ්ජා සංවරකම් නැති පවිත්‍රි ස්ත්‍රීන් පැවෙන මාසපේශී කියන නරකය. ඊළඟට මලපුඩු අටුව අටවා, ඒ කියන්නේ මඳු අටවල සතුන් මරා කෑවන් පැහෙන සාකුණීකි නරකය. දැන් මේ මූලික කාරණාවක් තියෙනවා. නමුත් මේ නිරේවල් වල ඒ පස්පව් දස අකුසල් කරපුවයි එක එක පව් පාපේ මට්ටම් අනුව මේ 136ක් අපායවල වලට වැටෙනවා. ඌරන් මැරුවන් හා බොරු සාක්ෂි කියවුම් පැහෙන උරබ් ගික නරකය. කඩු වලින් ගසා හෝ කැපෙන ආයුධ වලින් ගසා සතුන් මරුව අය පැසෙන අසිලෝම නරකය. තෝමර අඩේටි සැති අවුල් හා වෙනත් ආයුධ වලින් ඇන සතුන් මරුව අයටද දඩයක්කාරකයන්ද පැහෙන සත්තිලෝම නරකය. දුනුහී ආදීන් හා එවැනි වෙනත් ආයුධ වලින් සතුන් විද මරුවන් පැසෙන උසුලෝම නරකය. පොහෝ දින සතුන්ගෙන් වැඩගත් හා සත්ව හිංසා වද දුන්න අය පැහෙන ඒ වගේම යානාවල් නිසා, ඒ කියන්නේ සත්තු එදු යානාවල් නිසා සහ වාහන මුල් කරගෙන කරපු පව් වලින් පැහෙන රතාචාර්ය නරකය. ඒ අයද යන වෙනම දැන් රියදුරෙක් වුණත් විනීතව ඒ ධර්මයේ පිළිපදලා නැතුව පව්කාර රියදුරෙක් වුණොත් එම ඔහුට වෙනම නිරයක් තියෙනවා. ස්ත්‍රී දූෂණය කළවුන් හා සම්මාදං කාපු අයට ඒ අය පැහෙන ගූත කාදක නරකය. කේලං කිව්වන් හා හිත්‍රි දෙන වචන කියපු අය, උල් කටු ආදීන් අනිත් අයට වද දුන්න අය මැරෙන සූචක නරකය. මම දැකලා තියෙනවා සමහර ඉස්සර අපි දැක්ක සමහර පැතිවල මේ මීයන් අර වියන් වල යද්දී ඉස්සර ගෙවල් වල සිවිලීමට ওই දැන් සිවිලින් ක්‍රමෙන්ද කලින් ඉතිරිදි ගහලා තිබ්බ ඉස්සර ඒ ඉතිරිද්ද මීයා යනකොට මීයාගේ කකුල් පාර යටට පේනවා. ඒතර සමහර අය ලීයක අගට ඉදිකටුවක් තියාගෙන අර මීයාගේ කකුල් වලට අයින් යටින් තියලා. ඒතකොට ඒ වාගේ අය වෙනම පැහෙන්න වෙනම සූචක කියලා නරකයක් තියෙනවා. ගප්සා කළවුන් මේ කළවුන්ද පැවිද්දන්ට පීඩා කළයිද පැහෙන මූල්හ ගබ්බ කියන නරකය. කාමුක හැඟීමෙන් ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් අසභ්‍ය ලෙස කවටකම් කළයිදද බුදු සරණගෙන යක්දේශිකම් කළයිදද බුදුන්ට වඩා දෙවියන්ගේ සමර්ථකම් කියා දෙවියන්ට පඳුරුපා කුඩං හා බාරහාර ආදී කළවුන්ද පැහෙන මංගුලිත්තක නරකය. ඕන්න වෙනම කාමුකායට වල් කතා කිය කියා ඉන්න, වල් වීඩියෝ බල බලා වල් කමෙන් ඉන්න අයටත්, ඒ වගේම බුදුන්ට වැඩිය දෙවියෝ සමර්ථයි කියලා තිසරණේ අත්හැරපු අයට වෙනම තියෙනවා ඒ පාප කර්මයේ ගෙවන්න තැන්. සම්පප්පලාප දෙඩුවන්ද ඉරිෂ්‍යාකාරයින්ද පැසෙන ඕතිලි නරකය. සතුන්ගේ හිස් කඩුවෙන් කපා හලවුන් පැසෙන අසිසක නරකය. අනුන්ට ලැබෙන ලාභ වැළැක්වුවන් පැසෙන පරලාභ නරකය. අන්සතු දෙවදඬු සොරාගත්තුන් පැසෙන කච්චවාදක නරකය. දෙමව්පියන්ට අතින් පහින් ගැසුවන් පැහෙන පානහිංස නරකය. මේ වගේ පින්වත්නි විස්තර අපි ඉදිරියේ වැඩසටහන් වලදී කතා කරමු. මේ අපායවල වල දනුවන් දෙන විදිය. හොර වෙළඳාම් කළවුන් පැහෙන වේලුදා නරකය. ඌරන් කකුලුවන් ආදී සතුන්ට බලවත් ලෙස හිංසා පීඩා කළවුන් පැහෙන සංචිච්ච නරකය. දැල් දමා සතුන් මෙරුවන් පැසෙන මහාජාල නරකය. බුදු පසේබුදු මහරහත් මව්පිය ආදීන්ට අපරාධ කළවුන් පැහෙන ඒක කල්ප නරකය. ඊළඟට තෙරුවන්ට නිගහ කරවුන් හා සොරකම් කරපු අය, සත්ව හිංසා කරපු අය, ගුණවතුන්ට අපහාස කරපු අය පැහෙන ද්විකල්ප නරකය, තීකල්ප නරකය, චතුක්කල්ප නරකය, පංච නරකය, පංචකල්ප නරකය, චේකල්ප නරකය, සත්තකල්ප නරකය, අට්ඨකල්ප නරකය, නවකල්ප නරකය, දසකල්ප නරකය, ඒකාදසකල්ප නරකය, ද්වාදසකල්ප නරකය, තේරසකල්ප නරකය, චුද්දසකල්ප නරකය, ඒ වගේම පංචදසකල්ප නරකය, නරකය කියන්නේ අපාය කියන එක, සෝලසකල්ප නරකය, තින්සකල්ප නරකය, අඩ්ඩකල්ප නරකය. මේ බලන්න සමහරට මේ කල්ප කියන ඒවා අපිට තේරෙන්නේ මොන විදිහේ කල්ප ආයස තියෙන අපායවලද කියලා. අලජීව සිටගෙන සිව්පස්සේ පරිභෝග කළ මහණුන් පැසෙන අයෝගුහල නරකය. වෙනම දුස්සීල විඳගෙන තමන් සිල්වත් විදිහට පෙනී ඉඳලා කරගන්න පව් වලින් මේ සංඝයාටත් යන්න අපායවල තියෙනවා. භික්ෂුණී දූෂකයන් පැසෙන අවචන්තර අපාය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ විනින් පැවිදි වුණ භික්ෂුණියක් දූෂණය කළොත් එහෙම එයාට මාර්ගඵලවත් අවබෝධ කරන්න බෑ කියනවා. එයාට වෙනම අපාය, අනිවාර්යෙන් අපාය යන විදිහට මෙයාගේ ජීවිතය සැරසෙනවා, සැකසෙනවා. භික්ෂුණීන් දූෂණය කිරීම. ඒ වගේම තමයි හොඳට ගුණ ධර්ම වඩාගෙන ඉන්න තෙරුන් වහන්සේ නමක්, හාමුදුරු නමක්, යම්කිසි ස්ත්‍රියක් චාටුවෙන් හාමුදුරු නමක් අල්ලා ගත්තොත් එහෙම 11 සිවුරු අරවල ගෙන්න ගත්තා කියන්නේ ඒ ගාණිටත් යන්න වෙනම අපායක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සිද්ධාස්ථානවල වහන් පයලා ගමන් කළවුන් හා අගෞරවයෙන් කටයුතු කළ අය පැසෙන අංගහර පබ්බත නරකය. ගිනි අඟුරු උඩ තමයි ඊට පස්සේ යන්න තියෙන්නේ. මව්පියන් මහණුන් හික්මවීම සඳහා අනාදරය කළවුන් පැහෙන මහංගු ලෝම නරකය. චෛත්‍ය ප්‍රතිමා බෝධි උඩට නැගී අවමන් කළවුන් පැහෙන සහ පුණ්‍ය භූමි කෙලසූ අය පැසෙන උච්චාරුහුල නරකය. ඔය දැන් සුද්ධ සුත්තියෝ ඉන්නවානේ පිළිම වලට පිටුපාල පිළිම උඩ නැගලා ෆොටෝ ගන්න වෙනම ඒ පොඩි දෙයෙන් නිරේ උපදිනවා. එයි ඉතින් මේ ගයිඩ් කරන අයත් මොකවත් කිසිම පිනක් පවක් කිසිම සම්මා දිට්ඨියක් කියලා එකක් නැහෙනේ. තෙරුවන් ගැන කියලා දෙන්න. ඒ අපාය යන විදිහට වැඩ කටයුතු කරනවා. පුෂ්පාරාම පලාරාම හා සිද්ධාස්ථාන දූෂණය කළවුන් පැසෙන ආරාම දූෂක නරකය. දැන් ওই තියෙන දැන් මිහින්තලේ මට ළමෙක් ඇවිල්ලා කිව්වා මිහින්තලේ අට සැටලෙන් තියෙනවා කොල්ල කෙල්ල ගිහිනේ ඒ වගේ බුදියා ගන්නවලු ලෙන්වල. දැන් එතකොට රහතන් වහන්සේලා ඉස්සල්ලාම ලංකාවේ හදපු ලෙන්නේ. ඉතින් කොල්ල කෙල්ලන්ට ඒ විදිහට ඉන්න ඕනේ නම් පාක් තියෙනවා. ඒවුන්ගේ අමුතු ලෝක ඇති. කවදාවත් සිද්ධාස්ථාන පාවිච්චි කරන්න හොඳ නැහැ පින්හබවලට. පින්හබවලට මතක තියාගනින්න කොල්ලනේ කෙල්ලනේ කවදාවත් පින්හබ වලට සිද්ධාස්ථාන පාවිච්චි කරන්න එපා. මහා භයානකයි. පුණ්‍ය භූමි විනාශ කළාය පැහෙන බිදග්ගී නරකය. සිද්ධාස්ථාන වල ගවයන් ලවා අපිරිසිදු කළවුන් පැසෙන ගෝමුතග්ගී නරකය. සිද්ධාස්ථාන වල මූත්‍ර කළවුන් පැහෙන මුත්තග්ගී නරකය. දැන් මේකේ තියෙනවා මට කිව්වා එක හාමුදුරු නම මේ රුවන් මට කිව්වා රුවන්වැලි සෑයේ. දැන් නම් කොහමද දන්නේ? රුවන්වැලි සෑය මට කිව්වා පෝය දවසට පහවදා උදේ මළුවේ අයින් මොළුවල ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කිව්වා. අර වයසක උන්දලා මළුවේම සිල් අරගෙන එළියට එන්න කම්මැලි කමට චෛත්‍ය මළුවේම අයිනේ මුත්‍රා කරනවා. මේ හතර පොඩි සිල් ගන්නවා. ඉතින් හිතන්න කොයි වාගේ වෙයිද කියලා වෙනම නිරයක් තියෙනවා. සිද්ධාස්ථානවල මුත්‍රා කිරීම, අපිරිසිදු කිරීම. ඊළඟට සිද්ධාස්ථානවල මල මුත්‍රා සොටු ආදී දමා අපිරිසිදු කළවුන් පැසෙන මුත්ත කරීසග්ගිහි නරකය. සිද්ධාස්ථානවලදී කාපු බීපු තැන් සුද්ධ නොකළවුන් පැසෙන දූසමාලග්ගිහි නරකය. අවසර නොඇතිව සංඝ සතු දේ අනුභව කළවුන් හා ගත්තවුන් පැසෙන අනුපට්ටිතග්ගී නරකය. සංඝයාට ගෙනා දේ සංඝයාට නොදී වංචනික ලෙස ප්‍රේතකමට කාපු අය මැරෙන අනුපට්ටිතග්ගී නරකය. සංඝසන්තක ගරු භාණ්ඩ වලින් පෞද්ගලික ප්‍රයෝජන ගත්තවුන් පැසෙන කුම්භංගී නරකය. ඔන්න දායක මහතුරුන් හොඳයි. පන්සලේ තියෙන බඩු ගෙවල් වල ගෙනලා ගෙදර වැඩ කරගන්න අයට වෙනම තියෙනවා. පන්සලේ බඩු පන්සලට, ගෙදර ගේන්න බෑ. මේ තියෙන්නේ. මේ අටුවාවල තියෙන විස්තර. නොසුදුසු තැන්වල කෙලගසා පොදු පරිහරණයට බාධා කළ අය මැරිලා ඉපදෙන ගෝතග්ගී නරකය. මම්මාවත්වල සුවසේ යාමට නොහැකිසේ කරන කෙලෙසින් කරන අය මැරිලා ඉපදෙන ගෝත කරීසග්ගී නරකය. ස්ත්‍රී දූර්සකයන් පැරෙන විපරිතග්ග නරකය, සුරා දූතියන් පැසෙන පසුතග්ගී නරකය, අක්ෂ දූර්තයන් පැසෙන විරහිතග්ගී නරකය, කුල දූෂණය කළවුන් පැසෙන සතග්ගී නරකය, වෙදකම් කළ නැකැත්කී මහණුන් ආදි මිත්‍යා ජීවයෙන් ජීවත්වන මහණුන් පැසෙන සතග්ගී නරකය, බරපතල සීල විපත්ති වලට පත්වේ ඒ සංඝවා සිල්වතුන්සේ හැසිරෙන මේ සංගුම් පැසෙන නොට්ටුතග්ගී නරකය, ඊළඟට අන්සතුදේ පැහැරගත්තුම් පැසෙන පරභාණ්ඩ නරකය, මුසාවාදීන් පැසෙන විරහිතග්ගී නරකය, පරුස වචනේ කළවුන් අනුන්ට අපහාස කළවුන් පැසෙන පරුසග්ගී නරකය, සංඝසතු තෙලින් ප්‍රයෝජනෙ ගත්තුම් පැසෙන තේලග්ගී නරකය, නොසුදුසු අන්දමින් තෙල් පහන් වැටි දැල්වීමෙන් විහෙර විහාර අපවිත්‍ර කර අය පැසෙන විහෙර විහාර ගිනි තැබූ අය පැසෙන තේල තුග්ගී නරකය, සංඝසතු ඉඩං සංඝලාභය නොදී භුක්ති විඳවුම් පැසෙන විසලග්ගී නරකය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද මේ සංඝ සංඝ සිද්ධාස්ථාන කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ ඒ අපායවල වල ගිය අයගේ චරිත ස්වභාවයන් තමයි හදලා තියෙන්නේ. නමුත් කිටියෙන් ගත්තොත් පස්පව් දස අකුසල්. උනුන්ගේ අයිතු බස්ගෙන අයිතුකම් කළවුන් පැසෙන දිඨානුගතික නරකය, බලහත්කාරයෙන් බඩු කොල්ල කෑවුන් පැසෙන පරණ්ඩ හර නරකය, දඩයක්කාරයන් ආදී සතුන් මැරුවන් පැසෙන වෙරළ නරකය, ඊළඟ කෙලිසිනා පිණිස බොරු කියවුන්ද මහාන බමුණ සමග සරදම් කළවුන්ද හාමුදුරු ශ්‍රමණ බ්‍රාහ්මණයා විහිළුවට ගන්නේ, ආනේ අය පැසෙන නරකයක් තියෙනවා හස්සායිප්පායි නරකය, විරූපින් හෙලා දැක්කුම් පැසෙන පතන දායග්ගී නරකය, ස්වාමියාට නොසලකන වදක බහරියාදීන් පැසෙන උදංචාරී නරකය. මං කිව්වේ ඒකනේ, ඒ ගෑණේ බුදියාගෙන ඉන්නවා මිනිහත් ඒක ළඟට ගෙනලා දෙන එක, මේ දිනේ වෙනව අපායක් තියෙනවා. ඊට පස්සේ ඒවට Facebook දාන අය යන වෙනව අපායක් තියෙනවා. ඉතින් භයානක දේ ඒකයි. විසකුරු සතුන්ගෙන් අනුන්ට පීඩා කළවුන් පැසෙන ඒ කියන්නේ සර්පයන් නිසා ඉස්සර සර්පයන් මුල් කරගෙන වද දීලා තියෙනවා. සප්ප මෝස ලග්ගී නරකය. ඊළඟට විස වර්ග දීලා ඒ වගේම හදි හෝනියම් කරලා අනුන්ට පීඩා කරපු අය පැසෙන තේල හත නරකය. මිත්‍රා ද්‍රෝහීන් පැසෙන ගවිතග්ගී නරකය. සිල්වතුන්ට පීඩා කළ උන් සිංහතුන්ට පීඩා කළ යකුම් පැසෙන යක්ඛග්ගේ නරකය. දැන් ඔය ශ්‍රමණයන්ට සිල් රකින්න අයට තෙරුවන් සරණ ගිය අයට යක්කු අමනුෂ්‍ය පීඩා කරන්න ආවොත් ඒ අය වෙනම නිරේක උපදිනවා මේ භූතාත්ම ඉවරෙච්ච ගමන්. මිත්‍යා දෘෂ්ටිගතවුම් පැසෙන මොසග්ගේ නරකය. වැළැක්විය නොහැකි දුස්චරිත නොවැළැක්වුම් පැසෙන නිවාරිත නරකය. ඒ කියන්නේ පෞකාරකම් නවත්තන්න බලය තියෙද්දීම ඒ පව්කම් වෙන්න ඉඩ ආරිනවා. ඒ ඇයිද වෙනම නිරයක් තියෙනවා. දෙමාවපියන්ට අකීකරුවන් හා අතින් පයින් ඔවුන්ට පීඩා කළුම් පැසෙන උර චක්‍රමාල නරකය. මේවා ගැන ඉස්සරට විස්තර කියලා දෙනවා. ඊළඟට ප්‍රතිපත්ති පිණිස ප්‍රතිඥාදී ඒ ගැන නොසලකා ඉන්න අය මැරිලා උපදිනවා සුමන තාප කියන නරකය. බුදුන්ට ලැබුණ දේ බුදුන් නොපුදා ආහාරයට ගත්ත අය පැසෙන පූජග්ගී නරකය. මහණුන්ට පහර දුන්නවුන් පැසෙන තිප්පා කටුක නරකය. බලු බලල් කුකුළු ගවාදී සතුන් අර පොරකවලා එකින් සතුටු වෙන පීඩාවට පත් කළ සතුටු වෙන අය උපදින කුක්කුටග්ගී නරකය. සංඝ සතු ආරාමයේ ඇති පලාදියේ පල භෝග ඒක සංඝයා සතු දේවල් අනුන් සතු දේවල් ගන්න අය පැහෙන පත්තග්ගී නරකය. සංගසතු ආරාමේ මල්හා ගෙඩි වර්ග හොරෙන් ගත්තවුන් පැසෙන මූල පළමූලග්ගී නරකය. අධික ක්‍රෝධ සහගත වූවන් පැසෙන චඩ්ඩිතග්ගී නරකය. අධික මසුරු සිත් ඇති අය පැසෙන ඕසක්ක තාප නරකය. මහාන බමුණන් මරවපු අය මැරෙන සුනක නරකය. එතකොට මේ සුනක නරකය පිළිබඳ ඉදිරියට අපිට විස්තර එනවා. ප්‍රතිවේස නොකර ආහාර අනුභව කරපු කාමභෝගින්සේ ජීවත් වෙන මහණුන් පැසෙන අපච්ච වෙක්කිත නරකය. ප්‍රතිපත්ති නොපුරා නිකුරුනේ ගිහියන්සේ කල්යවන මහණුන් පැසෙන කුදුසග්ගේ නරකය, සංඝසතු ගෙඩිමල් ආදී ගිහියන්ටදී ශ්‍රමණ කටයුතු අශ්‍රමණ කටයුතු කම් කරන මහණුන් පැහැෙන ලාභපක්ක නරකය. මේකනේ අපි ඉස්සර අහලා තියෙනවා, අපා දිව්‍ය ලෝකයන්ටත් නිවන් දකින්නටත් ළඟම පාර තියෙන්නේ මහාන කමයි, අපායන්ටත් ළඟම පාර තියෙන්නේ මහාන කමයි කියලා ඉස්සර තෙරුන් වහන්සේලා කියනවා අපිට ඇහිලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය නොමැත වුන් පැහැෙන රාගාදී අරමුණු අසමින් බලමින් ඒ වගේන් ඇවිස්සීලා අසංවර වෙලා ඒකෙම මැරෙන අය පැහැෙන ඉන්ද්‍රිය අගුත්ත නරකය. ඒ ඉන්ද්‍රිය අගුත්ත නරකය ගැනත් ඉදිරියට අපි විස්තර කියලා දෙනවා. අනේසිලෙස සංගලාභයේ බෙදා වුන් පැසෙන කුසග්ගී නරකය. සිද්ධාස්ථානවල කෙලගස අපරිසිදු කළ වුන් පැසෙන කේලග්ගී නරකය. මෙහාදී වශයෙන් 136ක් නරක වල නම් අපි ඒ මතක් කළේ. ඒතකොට මේ ඒ අපායේ ගිය පිරිස් කිහිපයකගේ චරිත ස්වභාවය අරන් තමයි ඔය 136ට ඔය මුලින් යොදලා තියෙන්නේ. නමුත් පොදුවේ ගත්තොත් පස්පව් දස අකුසල් කළ අය මේ අපායවල දුක් විඳිනවා. මේ තමයි පින්වත්නි බියකරු සසර. ඉතින් ඒ නිසා අපි යම්කිසි පාපයක් කළොත් එහෙම මේ අපායවල 136න් කොකකට හරි ඒ පාපේ සෙට් වෙනවා. ඒ පාපේ පෑහිලා යනවා. ඒ නිසා මේ පව් නොකර ඉන්න එක, කුසල් උපදවන එක තමයි හොඳ. පෙරුවන් සරණ ගිය අය, පන්සිල් රකින්න අය, පින් කරන අය මේ අපායවල උපදින්නේ. අනිත් එක තමයි යන පව් මාවත වෙනස් කරගත්ත කෙනෙක්. අද මේ බණතික අහලා කෙනෙක්ගේ ජීවිතය වෙනස් වුණාද? අද ඒ වෙනස් වුණ කෙනා හෙට මැරුණත් එයා අපාය යන්නේ. මොකද හේතුව එයා පාර වෙනස් කරගෙන මැරුණේ. සම මේ අපායවල ගැන විස්තර කියන්නේ පව් සිද්ධ වෙච්ච අයට බය වෙන්න නෙවෙයි, මැරෙන්න කලින් පාර වෙනස් කරගන්න, ජීවිතය දැහැමි කරගන්න. අද මේ දහම් දේශනාව පටිගත කළා ඔය මේ පින්වතුන්ට ධර්ම ශ්‍රවණයේ පිණිස මේ රූප වාහිනියෙන් ලක්රු ගුවන්විදුලියෙන් අහන්න සරස්වන්නේ ඕස්ට්‍රේලියාවේ සිග්නි නුවර පදිංචි පින්වත් පිරිසක් විසින්. ඕස්ට්‍රේලියාවේ සිග්නි නුවර ඒ පදිංචියේ මේ පින්කමට සහසම්බන්ධ වුණ පින්වතුන්ට මේ පින් බලයෙන් ධර්මාවබෝධයම සැලසේවා කියලා සිත පතනවා. ඉතින් මේ සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය ගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා මේ පින්වතුන් කවුරුත් නැවි. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස සම්පන්නිය සැලසේවා. ඒ වගේම පින්වත් ස්වාමින්වහන්සේලා සියලු දෙනාට, තනගායිකා මෑණිවරු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඕස්ට්‍රේලියාවේ සිග්නි නුවර සිට මේ පින්කමට දායකත්වයේ දරන ඒ පින්වතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අපි සියලු දෙනාට මේ 136ක් අපායවල වල ගිනි වලින් නිදහස් වෙලා ගෞතම බුද්ධ ශාසනයේ මේ තිසරණයේ තුල සනාතන රැකවරණේ ලබලා සුගති සම්පත්තියත් නිවන පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.